අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්තැන්න ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිකල මීමුරේ ධම්මවංස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං අදන්තා ධම්මස්සවන කාලෝ අයං අදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නාගෝව සංගාමී චාපතු පතිතං සරං අතිවාක්‍යං සිතික්කිස්සං දුස්සීලෝ හි බහුජ්ජනෝ. ඇවතුනි බෞද්ධයාගේ අත්පත වශයෙන් බොහෝ දෙනා සලකනු ලබන ධම්මපදයෙහි බුදුරජාණන් වහන්සේ විසින් වදාරා තිබෙනා වූ ගාථා ධර්මයක් මාතෘකා පාඩයක් වශයෙන් තබමින් ඔබ අප හැම දිනාගේ ජීවිතයට අදාළ විශේෂ ධර්මානුශාසනාවක් කරන්නයි සූදානම්. ඒ දෙවි හැම දිනාටම මේ ලෝක ජීවත් වෙනට අවශ්‍ය දෙයක් තමයි අටලෝ ධමතයි දේවල් දරා ගැනීමේ ශක්තිය. එහෙත් මේ දරා ගැනීමේ ශක්තිය ස්වභාවයෙන් පුරුමෝන දෙයක් නෙවෙයි. ඒ එක්කෙනාගේ චරිතයෙන් චරිතයට වෙනස් වෙන දෙයක්. ඒත් බුදුරජාණන් වහන්සේගේ මේ ගාථා හාර්ති විසුත්‍රක් ඇතුළත් ධමපදය තුළ දේශනාකට තිබෙන විවිධ දේවල් විවිධ කරුණු වර්ධයා ඉතා පුදුම විදිහට අපේ ජීවිතවලට සමීපයි, අපේ ජීවිතවලට ආලෝකය ලබා දෙනවා, අපට දරා ගැනීමේ ශක්තිය ලබා දෙනවා. එනිසා මේ ගාථාව ඒ අර්ථය පැහැදිලි කරමින්, එයින් කියවෙන කාරණය පැහැදිලි කරමින් මේ ධර්මානුශාසනාව විකාශනය කරන්නටයි දේශනා කරන්නටයි කල්පනා කරන්නේ. මේ ගාථාවේ සරල අර්ථය ඉස්සර වෙලා ආරම්භ කරන්න. අහං නාගෝව සංගාමී. මෙතන නාග කියන්නේ ඇතාට, සංගාමී කියන්නේ යුද්ධට. ඒ කාලේ සටන් සඳහා සිවුරංග සේනා භාවිතා කිරීමේදී ඇත් හමුදාවක් භාවිතා කරනවා. එතකොට විරුද්ධවාදීන්ගේ බලකුටු මත සිට ඉතල ප්‍රහාරය යොනෝ මේ ඇතුන් අඩම අඩ පනකුට ආපසු යවන්න. එනිසා සටනට ගිලීම ඇත කැලින් අල්ලගත්ත හීලා නොකළ ඇතික් නොවෙයි. ඒ සඳහා මනාව හීලය කළ ඇති. මනාව හීලය කළ ඇතාට අර දුන්නෙන් මිදී එන සර නැත්තම් ඊතල වැදුනයි කියලා ඔහු මැරෙන්නේ. පොඩි වේදනාවක්ද නෙවෙයි, ජයග්‍රහණ ලබන්න ඕනේ නම් වේදනාව දරාගෙන ඉදිරියට යන්න තියෙනවා. හුරු නැති කෙනෙක් නම් කෑ ගහගෙන ආපසු දුවනවා. ඒ තරාගෙන ඉදිරියට යන්න පුළුවන් හැකියාව තමයි යතන කපිතන පුහුණු කළ කියලා තියෙනවා. ඒක හරි ලස්සන උපමාවක්. බුදුරජාණන් වහන්සේ වදාරනවා මමත් ඒ වගේ අතිවාක්‍යන්ත පිටි සම්දිස්සීලෝ විභුජනෝ. ඒ සමාජයේ බහුතරයක් දුස්සීලයි. දුස්සීලයි කියන එකෙන් අතනින් මෙතන පෙන්වන්නේ කායික වාචික සංවරයෙන් තොරයි. බොරු පරුස කේලාම් හිස් වටන වලින් යුක්තයි. එතකොට එතන වාචික සංවරය නැහැ. කාමගත අදත්තාදාන කාමීත්‍යාකාර වලින් යුක්තයි. එනම් කායික සංවරය නැහැ. විමුක්තත්වයන් තමයි මේ පෙන්වන්නේ. අපි බොරු සත්‍යයන් පාලනය කරගත නොහැකි අයට මුදුන්නයි කියලා කියනවා. එතකොට සමාජී බහුතරයක් මේ අය. ඔවුන් මේ කියන වචනය ඊතලයක් කොටාරගෙන නැත්නම් වචනයේ උද්දේශය මොසපතගෙන වචනයේ තේමන මොසපතගෙන අන්නායක සරපහාරයන් වගේ ඉන්නත් එතකොට ඒවා සාමාන්‍ය ජනතාව බාර අරගෙන ඒවා වැඩිලා විඳිනවා විඳවනවා ප්‍රතිපහාරය එල්ල කරනවා විශාල අවුල් අවිජ්ජාලාවන් නැති හැකි කරගන්න ලබන. ඒ හේතුව ඒ වචන ගලා ගන්නට තරම් ශක්තියක් හැකියාවක් ඔවුන් නැති නොමැති ගැනීම. බුදුරජාණන් වහන්සේ කුමක් වදාරන්නේ? උන්වහන්සේ වදාරන්නේ අතිවාක්‍යම්. අතිවාක්‍ය කියලා කියන්නේ මේ සාමාන්‍ය ස්වභාවය ඉක්මවාගිය මේ සරපරුස වචන. ප්‍රතික්ෂේපම්. උන්වහන්සේ වදාරනවා බදා ගන්නයි උසනවා. සමාජයේ උන්වහන්සේ පෙරම හැකියාවක් තිබුණා කුමක් නිසාද පෙන්වන්නේ? පුහුණු කළ ඇතෙක් වගේ නිසා. සතන්ට පුහුණු කළ ඇතෙක් වගේ. අනි බුදුරජාණන් වහන්සේ උපමා කරනවා මෙතන පුහුණු කළ ඇතෙකුට. ඒ නිසා උන්වහන්සේ ඒව දරාගෙන කම්පා නොවීමට හැකියාවක් තිබුණා. පුතන්තන කියලා කියන සමාජයේ මේ පුහුණු කළ ඇතුළු මේ කම. එතකොට උන්ගේ ආරප්‍රහාරයන් නැත්නම් මේ වචනින් එල්ලෙන ඊතල දරා ගන්න පුළුවන්කමක් නැහැ. අපි බලමු. බුදුරජාණන් වහන්සේට එල්ලු මේ විසපෝ ඊතල මොනවද කියලා. වචනේ තමයි මෙතන ඊතලේ. ඒක අඩංගු ද්වේෂයේ සහ තේලම තමයි විසපෝ කියලා කියන්නේ. දැන් බලන්න. උන්වහන්සේ විචාරය අරගෙන මාගන්දි බමුණ තමන්ගේ දුවනියන් දැව ඇත උන්වහන්සේට විවාහ කර දෙන්න ලැබින් දැරකන එරි උතන මාගන්දි බමුණ කේන්ති ආරම්භන පවිත බඳකට මේ මාගන්දි ආව බුදුරජාණන් වහන්සේට දෝෂ දර්ශනයේ ලක්ෂණේ දැන්නේ මිනිස්සුන්ට බොන්න කියලා සුපබුද රජතුමා තමන්ගේ දුවනිය කනගන්නු කෙරුවයි කියලා දෝෂ දර්ශනයේ ලක්ෂණ අක්කෝස දාරෝබ්දාගේ බමුණ තමන්ගේ සහෝදරයාව පැවිදි කරගත්තයි කියලා පරිශෝසනයෙන් දැනගන්නවා. එක්තැනක මා කියවලා තියෙනවා මේක මේ පිටකයට සම්බන්ධ තැනක නොවී වෙනත් බුදුරජාණන් වහන්සේ දරු කරන වෙනත් ග්‍රන්ථයක තියෙන්නේ වෙනත් ශාස්ත්‍රයකින් මහන්සේ දිනක් එක්තරා ගමනක් යද්දී පින්සක් කියලා උන්වහන්සේට මේ සරපහාරය නැත්තම් දැනුම් වර්ෂාවක් කියලා කියනවා. උන්වහන්සේ සියල්ල අසාගෙන සිටිනවා. ඉඳලා කියනවා මම අසුවල් ගමකයි මේ අදින් මම එක දවසක් ආපහු එනවා. තවත් කියන්න දේවල් තියෙනවා නම් දැස්ති කරගෙන ඉන්න. බෝධිගදී සම්මා සම්බෝධියට පත් වෙන්න පෙර නම් ඔබට ඒ වචනෙමින් මාව කලම්බන්න අවස්සන්න කරදර කරන්න පුළුවන් කමක් නැහැ. දැන් එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඔබුස් මේකක් තියෙනවා. එතන සතනට පුහුණු කළා ශ්‍රී බුදුරජාණන් වහන්සේ මේ ලබා ගත්තා වූ පුහුණු කුමක්ද? අන්තියයි අපි ලබා ගත යුතු ජීවිතයේ ධර්මය කියලා කියන්නේ. උන්වහන්සේ පුහුණු වුණා අපි පුහුණේලා නැහැ. එහෙනම් අපි පුහුණේන්නේ කොහොමද? තේරුම් ගන්න ඕන කාරණා. දීපු ගමනක් දීපු කතාවක්. පිටිපස්සෙන් අපි සත්පන් සමාජයේ ගැන මොකටද බලමු? බුදුන් වහන්සේට කිසිවක් නිසා නින්දාව, අලාභය, ආයස දුක කියන මේ දේවල් වැදුනේ තිබුණේ නැහැ. අන්න ඒකල වදින්නේ නැහැ. ඔය ආතහු යනවා. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයන උන්වහන්සේ භාවිතාකට උන්වහන්සේගේ ඒ ස්වභාවය විනාශ කරගත් නිසා බුදුන් බව විදහැර ආරි භාවිත පත් වූ නිසා උන්වහන්සේ සඳහා භාවිතා කළ ධර්මම මේ සමාජයේ ගැටීම් උන්වහන්සේ දේශනා කරන්න ලැබුණා. එදාට වඩා අද මේ සමාජයේ මේ සාර ප්‍රහාර නිසා අවුල් වීම ඇති කර ගන්නවද? දිවි සබා ගන්නවද? ජීවිත විනාශ කර ගන්නවද? ජීවිත විනාශ කර ගන්නවද? කියලා ඔබට කල්පනා කරලා බලන සමාජයේ තුල හොඳ අධ්‍යක්ෂින් තාසියක් දකින්නට ඇති. මේ හොඳ සංකේතය. විහඳව ගමන් කරලා බලන්න බස්සපේ. ඒ බස්සපේ ගමන් කිරීමේදී කිසියම් ආකාරයක විදුලසින් විනෝ විරෝධී ප්‍රියාවක් සිදු වුණා. ඉදිරියෙන් එන කෙනාට හෝ පිටපසින් එන කෙනාට කිසියම් බාධාවක් සිදු වුණොත්. පූජ්‍ය පක්ෂයේ තන ඉන්න අය, මෞරතන ඉන්න අය, සොරකල් දරුවන් ඉතන ඉන්න අය කියලා හසක් තින්නේ ඒ සිද්ධියෙන් කියන්ති ගත්ත සියලු කොබන්දස්තරෝ. අත්තිසේ සාපිසේ මයි කියන්න තියෙන්නේ. පරුස්ස වචන වලින් බලිනවා. එතකොට අන්න ඊතලේ විස්තෝ ඉතාලිය අපිට උනා වුණේ පැති. අනිත් පුද්ගලයාත් එක බාර අරගෙන පිටට එකට එකට කියන්න ගන්නවා. මේ පිළිබඳව ලස්සන උදාහරණයක් අඟුත්තර නිකාය පිනා දුරු ජානන දේශනා කරා. පුරිසස්හි ජාතස් කුඨාරි ජායති මුකි. යායේ චින්දති අත්තානම් බාලෝ දුභාෂිතම් වමේ. උපදිනකටම පුරිසන් පුරිසයට ගුහා මිනිස්සුන් සනේ ඕනම කෙනෙකුට කසේ ක්‍රිටේරියක් ඇතුව උපදිනවා. ඒක පාවිච්චි කරන්න ඕන කරන්න පුළුවන්. හැබැයි බාලෝ දුර්භාෂිතම් වගේ අනුර තැනත්තා දුර්භාෂිත හිවත් අපිව කතා කරන ලෝභ මූලික ද්වේෂ මූලික වචන දුර්භාෂිත ජාතක් භාෂිතය සුභාෂිතය ත්‍රී වචන කියන වචනෙන් ගන්න දේවල් දුර්භාෂිතයේ දේශ මූලිකට කියලාම මූලිකට ගත්තවස්සට දුර්භාෂිතන් ගනේ අනුවන ගැනත්තා මේ දුර්භාෂිතය භාවිතා කරලා ලොකු පස්සි ගන්න අදුවරද අනුම තැනැත්තා මේ දුර්භාෂිතය භාවිතා කරවා යාය ඒ සිින්දති අත්තාන තමා විනාස කරගම ලබනවා. එතකොට මේ කසේ පිටේද අරන් උපන්නට භාවිතාන කොළොත් ඒක වෙන්නේ භාවිතා කළොත් අනුන් විනාස කරන්න භාවිතා කරවාම තමන් තමා විනාස කරන්න. වත්මන් සමාජයේ ඇල්ලී යන අවුල්්‍යවුන් බල්තරයක් සංසිදුරා ගන්නට තමාට එල්ල වෙන්නා වූ චෝදනාවන්ගෙන් කම්පනයට පත් නොවී උපේක්ෂා සහගත වෙන්නට මේ බුදුරජාණන් වහන්සේ වදාළ පුහුණු කළ ඇතෙක් බවට පත් වීම ඔබ අප හැමට වටිනවා නේද? එනිසා මේ ධර්ම දේශනාව ඉදිරියට විකාශනය කරන ලබන්නේ විස්තර කරන ලබන්නේ මේ ඇතා පුහුණු කරගන්නේ කොහොමද? දැන් කැලින් අල්ලත් ඇතා පුහුණු නෑ. ඔක මෙවම කුත් පෙරෙන්නේ අකුරයි. අන්නේ වගේ මේ පුත්තන් කියන කින පුද්දලයාට මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්ම පිළිබඳ අවබෝධයක් නැහැ. එනිසා ඔවුන් කුඩා කල සිටම පුරුවන්නේ හැම දෙයක්ම බාර ගන්නට. වචනේ වචනේ පමණක් නෙවෙයි මෙතන ඔය කතා කරන වචනේ ගත්තාම කලින් ඉල්ල වෙන ශබ්දය. මේකට අදාළයි අනිත් එක. ඇසෙන් හම්බ වෙන රූපය, නාසයෙන් හම්බ වෙන ගන්ධය, දිවෙන් හම් වෙන රසය, කයින් හම් වෙන පහස, ඒ සියල්ල නිසා එකතු කරගත්තා වූ ඒ මනෝද්වාරයේ සිතෙන් හම් වෙන ධර්ම. ඒ සියල්ල අපගාර ගනු ලබනවා. කොටස් දෙකකට බෙදලා. කැමති සහ අකමැති වශයෙන්. ලාභ කැමති, අලාභ අකමැති, නින්දා අකමැති, ප්‍රශංසා කැමති, යසස කැමති, අයස අකමැති, සුඛාන්තය කැමති, දුක්ඛාන්ත අකමැති. මෙන්න මේ ධර්මතාවයන් මේ ස්වභාවය තේරුම් නොගෙන වෙන මේ බාර ගැනීම නිසා තමයි අපි කම්පණයට පත් වෙන්නේ. මෙතන මම ඔබට යම් කරුණක් පැහැදිලි කරන්නම්. මේ දැනීම සහ දැනුම් ඇසීම අතර පරතරයක් තිබෙනවා. දැනීමම නොවේ දැනුම් ඇසීම. සම්මයෙන් දැනීමම දැනුම් ඇසීම බවට පත් වෙනවා නම් අපිට කවදාවත් මේ සතරින් ගැලවීමක් සහ මේ දුකින් ගැලවීමක් ඇතිවන්නේ නැහැ. වාසනාවකට දැනීම වෙනයි දැනුම් ඇසීම වෙනයි. එතකොට බෞද්ධයන් උදස්සීලෝ බෞද්ධයන් ජනතාව මේ කායික වාචික සංවරයෙන් තොරයි අර කියන ආකාරයට තමන්ට යම් ආකාරයක කිපීමක් ඇති වුණාම කේන්තියක් ඇති වුණාම ආසනයක් ඇති වුණාම ඔහු ඒක පිට කරනවා මා පෙනිපිප්පෝ මොහොමි කොටලින් පිට කරනවා සියාලින් පිට කරනවා ඉබන් සමාජයක අපි ජීවත් අපට ඒවා ධාරාරම් ප්‍රතික්‍රියා දක්වන්නට කියලා බුදුරජාණන් වහන්සේලා ධාරන්නේ අන්නේ දැනීම සිදුවෙද්දී දැනුම් ඇසීම සිදු කරගන්න නැතුව ඉන්නේ කොහොමද? මෙතන පරතරයක් තිබෙන නිසා තමයි මේ වෙනස ඇති කරගන්න පුළුවන්. අර බුදුරජාණන් වහන්සේ මේ සඳහා මහන්සි වුණා සිදුගත් අවස්ථාවේ සාරවෘද්ධ කාලය. සාර්ථකුනේ නැහැ කියලා උන්වහන්සේගේ අත්සාහය අපහැරියේ නැහැ. අන්නේකට මැදින් පිළිවෙපේ හැසිරීම ප්‍රතිපලයක් වශයෙන් උන්වහන්සේ පාර්ථක ප්‍රතිඵල ලබන්නා. අන්න මේ මැදින් පිළිවෙපේ හැසිරීම තුළ උන්වහන්සේ අනුගමනය කළා වූ කාරණේ තමයි මේ සූත්‍රය කියලා කියන්නේ. එම උන්වහන්සේ පුහුණුවක් ලැබලයි සාමාන්‍ය කාලේ. ඒ පුහුණුවේ දෙලෙන් අර සත්‍යා හීතල පාර දරා ගන්නවා වගේ මේ සියලු කායික වාචික සර ප්‍රහාරයන් විශේෂාගත ප්‍රහාරයන් කිසියක් නිසා උන්වහන්සේට ඇවිස්සෙන්න දේශයක් ඇවිස්සෙන්න කෝපයක් ඇවිස්සෙන්න මුලාවක් මේ කිසියක් සිත තුළ නොතිබූ බැවින් උන්වහන්සේට සොදරා ගන්න හැකියාව තිබුණා. අපි මේ වෙනස ඇති කරගන්නේ කෙසේද? ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ ධර්මයේ තේරුම් ගන්නවායි කියලා කියන්නේ. ඒ වගේම භාවනා කියන වචනයට පිටරුම් ලබන්නේ ඔන්නේ විසයි පුහුණු කර ගැනීමට අවශ්‍ය අවබෝධයෙන් ධර්මානුශාසනාව තුළ පැහැදිලි කිරීම තමයි ඉදිරි කාලය තුළ කරන්න හදන්නේ. ඉදින් මෙන්න මේ දේ තේරුම් ගන්න. ඔබට පුද්ගලික වශයෙන් නැත්නම් දරුවෙක් වශයෙන් අධ්‍යාපනය ලැබෙන විට ඔබේ ගුරුවරු, ඔබේ මව්පියන්, දහම් දසල ආචාර්යවරු, බොරු කියන්න හොඳ නෑ, පරස වචන කියන්න හොඳ නෑ, කේලම් කියන්න හොඳ නෑ කියලා උගන්වලා ඇති. ඔබේ පිළිගන්නවා ඇති. එහෙත් අවශ්‍ය තැනකදී ඔබට ඔබව පාලනය කරගන්න බෑ. කේන්ති ආපුහම දන්නේ නැහැ වචන පිට වෙලා ඉවරයි. කේලමක් එහෙමයි. කෙනෙකුට නිදාන්නේ සුනාම පිට කරලා ඉවරයි. එනම් පද විශේෂයෙන් පිට කරලා ඉවරයි. ඒ නිසා හොඳ නෑ කියලා ඉගෙන ගත්ත පමණින් බුදුන් පුද්ගලයෙක් වශයෙන් මේ දරා ගැනීමේ ශක්ති හෝ මේ පාලනය ලැබෙන්නේ නැහැ. මේ වනේක ඔබ ඉන්න තත්ත්වයන් තේරුම් ගන්න. ඒක පොත ලේසි මේක. ඔබ ධර්මික වශයෙන් සමාජයේ තිබෙන වැඩුණ. ඔබ අවුරුදු 4ක 5ක කාලයක් සුරතලෙක් වශයෙන් හිටියා. ඒ කාලෙත් ලෝකයේ අටලෝගාම ටයිප් දේවල් සිදු වුණා. ඔබේ ඥාපීන් මේ ගියා. ඔබට පාරිසිදුනේ නැහැ. ඔබ ඇඳුනේ නැහැ. ඥාපීන් මේ ගියායි කියලා. ඔබට තරහාව මහපතින් මේ තරහක විචිදයක් නැතුව ගියා අපව පලිගන්නට හේතු අවකාශ වෙන්නේ නැහැ. නමුත් අවුරුදු 6-7ක පමණ විතර කල්පනා කරලා බලන්න. අම්මේ මට දැන්න කියලා මගේ ආයුවත් පිළිබඳව. නැත්තම් මල්ලි ගින්නාගේ සිදුවුණ අවු යම් කිසි පාඩුවක් පිළිබඳව හඳුනා ගැනීමක් සම්බන්ධයෙන්. අතල්වාසි ළඟදීයේ හිතවතෙකුගෙන් සිදුනා වූ පාඩුවක් සම්බන්ධයෙන් අදිටමත් සම්බන්ධයෙන් ඔබ මවට තියාට පැමිණෙනකොට නතරවන්නේ ඉන්නකම හොඳ වැඩක් කරන්න මං කියලා එකක් කියන්නේ. මෙන්න මේ පැවිීම බාර ගැනීමේ ප්‍රතිපලයයි. බාර ගත්තොත් තමයි මෙහෙම කියන්නේ. දැන් කුඩා දරුවා කේන් තියෙන එක වැරදි කියලා හිතුවේ නෑ. ඒක නැති කරගන්න ඕන කියලා හිතුවේ නෑ. භාවනා කරන්න ඕන කියලා හිතුවේ නෑ. පෞසුද්ධ වෙනවා කියලා හිතුවේ නෑ. මොකද මේ ආව පරිදි ගියා. එහෙම හටගන්න කාරණා යලි හට ගැනීමට හේතු වශයෙන් අවකාශ නොකර නිමා වෙන හැකියාවක් මේ මිනිස් සතා උපතින්ම රැගෙන ඉන්නේ කියනවා. මාය හඳුන්වන ලබන්නේ භාවනාත්මක මනස වශයෙන්. අවාසනාවකට සමාජයේ මුහුණ දීමේදී මේ භාවනාත්මක මනස විනාශ කරගෙන මේ සියල්ල තමන්ට කැමති අකමැති පරිදි ආකාරයකට බෙදා බාර ගැනීම සඳහා කටයුතු කරන ලබනවා. ඉතින් බාර ගැනීමේදී තමයි බාර ගන්න හැදෙන්නේ. දැන් ඔබට ඔබට ඔබේ මව්පියන් දී තිබෙන ජන්ම පත්‍රය නැත්නම් ඔප්පෙන සහතිකයේ තියෙන නමට අයිති පුද්ගලයේ නැතුවා නැවේ ජීවිත අවසානය දක්වා ඉන්නවා. ඒ තමයි සම්මුතියේ මම කියලා කියන්නේ. එහෙම කෙනෙක් ඉන්නවා ඉන්න ඕනේ නැහැ. ඒක කෙනෙක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා. ඒ ජීවිතේ එකක් වශයෙන් ගත්තම මෞපසින් දිවුණා ජීවිත අවසානයේ ගියා එහෙම බැලුවා. නමුත් බුදුන් වහන්සේ මේ ධර්මතාවය පැහැදිලි කරන විට එහෙම නෙමෙයි ඉන්නේ. මොහොතක් පාසා පිළිඟ සිද්ධවන්නේ සිතුවිලි ඇතිවීම නැතිවීම. ඉස්කෝලේ ඇති නැතිමක උදව්පකාර වන්නේ ඇස කන නාසය දිවකය සමන්වාරේ. ඒවට ගැටෙන බාහිර හේතු ඇතුළ නම් ඒ බාහිර හේතු වස්තත්‍ය එතන මේ සත්‍ය නිසා අපි ඇසේ කනේ නාසයේ මේව ගැටෙන විට අපිට කිසි අපේවට කිසියම් ආකාරයක ප්‍රතික්‍රියාවක් දක්වන්න අන්න එතන තමයි මේ ඇලීම සහ ගැටීම හටගන්නේ. බලන්න ඔබ සහ ඔබට විවිධ භාෂාව තේරෙන්නේ නැහැ කියලා හිතන්න. විවිධ භාෂාව තේරෙන තවත් කෙනෙක් ඉන්නවා කියලා. ඔබ පාරේ යනවා. අර පුද්ගලයාට කවුරු හරි කෙනෙක් කියදී ඒ භාෂාවෙන් අතිශය තරස් වචනින් ගන්නවා දිනවා. ඔබට අඳන්න හිතෙනවා. ඔබට කේන් තියනවා ලැජ්ජ හිතෙනවා. ඔබ කිනා හරි බැනීම සහ බැනුම් ඇසීම එකක් වුණා නම් ඒ බැනපු කාරණේ දෙදෙනාටම එනවා එක සමානව ලබනවා. නමුත් බැනීම සිදු වුණා අර පුද්ගලයාට භාෂාව තේරෙන නිසා බැනීම බාරගත්තා ඔබට භාෂාව නොතේරෙන නිසා විනා වේවි. එනම් බැනීමේද වැරද්ද බාර ගැනීමේද? බුදුරජාණන් වහන්සේ විතර ආස්තන්නා ගැන බැනීම නොවේ. බාර ගැනීම. මොකද කටවහන් නැබෑ ලෝකෙ ඔක්කගේ පුස්සිලෝ බහුච්චන්න එනිසා ඒ සරප හාරය එල්ලවනේ කොලක් කොන්න පුළන් කර එසේනම් අපි බාඩම ගෙනන්න කිසේද කියල තේරුම් ගන්න. අර දරුවා මේක පුංචියට බාරාරගෙන හොද වැඩක් කරන්නම් කියලා හිතන්න ගියාපහම එතන තියෙන්නේ අමනාපයක්. ඒ අමනාපය තමයි පස්කාලීන දේශීය වෛද්‍ය බවට ඒ වගේම සතුටක් අල්ලා ගත්තොත් මේක මනාපයක්. ඒ මනාපය තමයි පසු කාලීන ඇල්ම ප්‍රෝධියකට පත්. ඒ පත්තිමේදී අමනාපය අල්ලා ගැනීම තුළ අමනාපය තුළ මම හැදෙනවා ඒකට තමයි දේශ මොහ කියලා කියන්නේ. මනාපය අල්ලා ගැනීමේ මනාපය තුළ මම අමනාපය හැදෙනවා ඒක තමයි ලෝභ මොහ කියලා කියන්නේ. දැන් මෙන්න මෙතන මේ හැම එකක් ආරම්භණයක් ආරම්භණයක් තාසාම අප ප්‍රියෝ අප්‍රිය වශයෙන් අල්ලා ගැනීමක් සිදු කරයි. බාර ගැනීමක් සිදු කරයි. අන්නේ බාර ගැනීම නිසා ඒ පිළිබඳව ඇල්මක් ඒ පිළිබඳව යලි උපදවා ගැනීම ඕනෑකමක් චිත්ත සංස්කාරයන් තුළ අවකාශ විනි ලැබෙනවා. මේ අවකාශ විනි ප්‍රතිඵලය යම් කිසි දයක් ගණන් කරමින් සිතන අල්ලකට ගමන විටේ මල්ලේ තිබෙන සංඛ්‍යාව පිරෙනවා වගේ. වැසි ඇදහැලෙන විට ජලාශයකට එකතුන ජලය නිසා වැව් පිරි යනවා වගේ, ජලාශය පිරි යනවා වගේ. මෙහි බාර නොගැනීමේ ධර්මතාවයේ තේරුම් නොගන්නා පුතත් ජන සමාජය තුළ වයසත් සමග නිරන්තරයෙන් මේ කාරණය හේතු කොටගෙන සිතෙහි වැඩෙන කොටසට කියනවා ලෝභ මෝහ මූල, දේශ මෝහ මූල කියලා. පොදුන් කියන්නේ තේරුම මෙසේ, පොදුන් කියන පමණින් සියලු දේවල් නරක දේවල් කරනවා කියලා කියන්නේ ඒක හොඳ දේවල් කරනවා වෙනවා. තෝ පොදුන් කියන්නේ තේරුමේ හැම දෙයක්ම අර කියන කැමැති අකමැති යටතේ වර්ණීකරණයට ලක්කොට බාර ගැනීම සහ ප්‍රතික්ෂේප කරනවායි. ඒ බාර ගැනීම තමයි කියන්නේ අල්ලා ගැනීම කියලා. ඒ බාර ගැනීම නිසා තමයි බාර ගන්න හැදෙන්නේ. ඒ බුදුන්වහන්සේ සක්කාය දිට්ඨි කියන වචනයක් පැහැදිලි කරා. අරමුණු සක්කාය දිට්ඨි දැනෙනවා කියලා. එතකොට පුංචි දරුවෙකුට ඒක විතර බරපතලව තිබුණේ නැහැ. ඒ බාර ගැනීම නිසා බාර ගන්න හැදිනවා කියලා තේරුම් ගන්න. එතකොට බාර ගන්නා යන ශරීරය නෝ ඒ බාර ගැනීමමයි. ඒ ප්‍රතික්ෂේප කිරීමමයි. මෙන්න මේ විදිහට උන්වහන්සේ වදාරනවා. ඔබට මේ පැවුල හට ගන්න හේතුව ඔබ මේවා අල්ලා ගැනීම. ඔබට මේ පැවුල හට ගන්න හේතුව ඔබ විසින් ඒවාට කිසියම් වටිනාකමක් දී ඒවා අවකාශ මේ වචනේ පරුස වචනයක්ද? මේ වචනේ මට නින්දා අසල වචනයක්ද? මේ මගේ සත්‍යම ස්වභාවය මට කළ නින්දාවක්ද? අවිවසේ මේවට අගයක් දීලා තියෙනවා. දැන් අන්න ඉදිරියෙන් පුද්ගලයෙක් මේ ප්‍රකාරය එල්ල විස්තරන විට කියලාමක් වශයෙන් හෝ එනම් පදයක් වශයෙන් හෝ විශ්වහගත ප්‍රකාශයක් වශයෙන් හෝ මට වදිනවා. මම බාර ගන්නවා. මම අනිත් අයට වඩා මේ මොහොතේ නොසන්සුන් වෙනවා, කලබල වෙනවා, කිපෙනවා, ප්‍රතික්‍රියා දක්වනවා, මගේ ඇඟ රැස් වෙනවා. මේ සියල්ල දොස්තරන්නේ ඔබ කාටද? ඔබේ සිතේ තියෙන අඩුපාඩුවක් ඔබ කිසිසේත් දකින්නේ නැහැ. ඔබ ඉදිරියෙන් ඔබට මේ චෝදනාව එල්ල කර පුද්ගලයා, පුද්ගලයින් සමාජයට දොස්තරමින් මේ නිදහස් වෙන්න හදනවා. ඒක තමයි පොදුම කම. එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දාන්නේ එහෙම වෙන්න හේතුව තමයි අර පුහුණු නොවෙන්නත්. දැන් පුහුණු වෙන්න භාවිත කරන්නේ කොහොමද? හිතා පුහුණු කරන්න ඕන උට ශිල්පයක් සාර්ථක කියලා දෙනවා. අපි මේ දේ පුහුණු කරගන්නේ කෙසේද? ඒක තේරුම් ගන්න අවශ්‍යයි නෙවෙයිද? අන්න එතනදි තමයි අපිට මේ පුහුදුන් ස්වභාවය ඉක්මවා යන කරුණක් තේරුම් ගන්න සිදුවෙන්නේ. ඒ කරුණට කියනු ලබනවා පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම කියලා. ඒක ජීවිතයේ එක්වරක් සිදුවන දෙයක් නොවේ. ඇසින් අරමුණක් ගන්න මොහොතක් පාසා, කලින් අරමුණක් ගන්න මොහොතක් පාසා, නාසින් අරමුණක් ගන්න මොහොතක් පාසා එක්වර සිය දහස් වතාවක් ඉපදීම සියන දෙයක්. ඒක ස්වාභාවික සංසිද්ධියක්. ඒ ස්වභාවික සංසිද්ධියේදී බාහිර කාරණාව රූපේ වෙන්න පුළුවන්. බාහිර කාරණාව ශබ්දේ වෙන්න පුළුවන්. බාහිර කාරණාව ගන්ධේ වෙන්න පුළුවන්. බාහිර කාරණාව රසේ වෙන්න පුළුවන්. බාහිර කාරණාව ස්පර්ශේ වෙන්න පුළුවන්. මෙතන මෙතන කතා කරන මේ ගාථාවට අදාළව නම් කන ඇහෙන ශබ්දේ. වෙනසකට ඒ ශබ්දය අයිති පුද්ගලයාගේ කටවහන්න දක්වපු කටවහණික දාති කරන්නේ. එංගනත මොනවත් සමාජයේම සිල්වත් කරන කරුසවකෙනින් වළක්වන එක අපි කරන්නේ. ඒක කරන්න බෑ. පෙරම් ගත්ත කෙනෙක් නැත්තම් ඒක පාලනය කරා විදුන් වහන්සේගේ පැතිරෙබඳ ඉගැන්වීමකුත් තිබෙනවා. ඒ තමයි ප්‍රිය වචන ප්‍රිය වචන කියලා කතා කරනවා. කිසිවෙක් අයහපත් වචන කතා කරනාට කතා කරනාට කැමති නැහැ. නැති බව ජාතක කතාවේ ජාතක කතා ආශ්‍රයෙන් අයිලාමක වැනි වෙනල හැමතිස්සම ප්‍රියතන පුරුදු කරන්න තියෙන බාහිර උපදේශයක් දෙන ලබනවා. ඒ පුරුදු කරගත්තොත් බොහෝ විට අර වැඩෙන දේශය සමග වැඩෙන ලෝභය සමග වැඩෙන මෝහය සමග ඇතිවෙනා වූ ඔබ තුළ ඇතිවෙනා වූ පෞද්ගලිකත්වයක් මනස්යක් ඔබ තුළ ඉතිරි වෙනවා. තේරුම් ගන්න මේකට කියන්නේ නිත්‍ය සුඛ ආත්ම සිං ගන්නවා කියලා. සුතං කියන්නේ මේක හැම වෙලෙකමයි කරන්නේ. ජීවිත අවසානයේ දක්වා මොහු නිරන්තරයෙන් මේ දේවල් නිත්‍ය සුඛාත්මකට ගැනීම තුළ අර පිටයටද දෙන්නා වූ ලෝභ මූලයේ සහ මෝහ මූලයේ දේස මූලයේ සහ මෝහ මූලයේ වැඩි බලන. එනිසා එදාට වඩා අදට වඩා ඉදිරියට ඔස්සා අගින් අස්සාගින් මැස්සා යන්නට බැරි වෙන තරමට කේන් තියෙන ගිනි ගන්න ප්‍රතික්‍රියා දක්වන පරිසරයෙන් භාවිතා කරන නොයෙකුත් පුද්ගලයේ මේ සමාජය තුළ රකින්න පුළුවන් බුදු සමයේමරු තේරුම් නොගත්තා. ඔවුන් සියලු දෙනා පුහුණු නොකළා. එනිසා ඔවුන්ට දරා ගන්න බැහැ ප්‍රතික්‍රියා දක්වනා විනාශකාරී විදිහට. ඒ වගේම අර වචනවලට ද්වේෂය තියෙන විට වචනයට ද්වේෂය කලවම් කරනවා. වචනය වෙනයි ඒකට කලවම් කරන විස තමයි ද්වේෂය නැත්තම් කියලා කියනවා. එතකොට තමයි බාර ගන්නට හොඳට වදින්නේ. නමුත් ශරීරයට පහරක් ලැබුණොත් අපිට දැනෙන්න පුළුවන් කිවිලා. සම්පූර්ණ බාරක් කිව්වොත්. නමුත් ඇත්තට තමයි නාසයට මේ එන දේවල් එහෙම ද්‍රව්‍ය සංඛ්‍යාත ලෝකයක්. නමුත් අපි ඊට වඩා බරපතල ලෙස බාර ගන්නෙත්. අවලාම කපාස කළා. මම නිඳා කළා. පිස්සු ඉන්නතර මේ සීල අධ්‍යායත පත් කළා. අපි වශයෙන් ඔබ මේ සියල්ල බාර ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ භාවනාව තියෙන්නේ මෙතන. බුදුරජාණන් වහන්සේ වදාළ භාවනා තුන තිබෙන්නේ මෙතන. මෙය වනාන්තර ගත වූවන් සඳහා පමණක් නොව මේ සමාජ ජීවිතය ගත කරන සියලු දෙනාම සඳහා අවශ්‍යයි. ඒ නිසායි අපි මේක වචනයක් හඳුන ලබන්නේ ජීවිතයේ ධර්මය කියලා. උන්වහන්සේ කුමක්ද මේ සඳහා භාවිත කළ ධර්ම සාවිශ්‍ය? අන්න අපි තේරුම් ගන්න ඕනේ. උන්වහන්සේ හොයාගත්තා, හොයාගෙන ලැබුවා. මේ අසකන නාසයේ දිවකය කියන ඉන්ද්‍රිය පහ නිසා සහ මනෝද්වාර නිසා උපදින අරමුණු ඇති උසලින් නැති වෙනවා. ඒක කවුරුත් කරන්න ඕන දෙයක් නෙවෙයි. නමුත් සුදුසුම දවසම මේ ඇති වෙන අරමුණට ඇලීමක් සහ ගැටීමක් ඇති කරගන්න ලබනවා. බාරගෙනින් සපතික්ෂේත්‍රය මේ ඇසියන අරමුණක් තමයි අපි කතා කරන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය. ඇසෙන්නම් රූප රූපය. ඒ ඇසියන අරමුණක් තමයි අපි කතා කරන් ලබන්නේ. කනින්නම් ශබ්ද රූපය, ඒක වේදනා සංඥා සංකාර විඥාන. ඇසියන ගන්ධයක් නම් නාසය තුළින් අපි කතා කරන ලබන්නේ එක රූප නාසය ගන්ධ රූපය වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඇති වෙන රසයක් නම් දිව තුළින් තමයි අපි කතා කරන ලබන්නේ රස රූපය ඒක දක්වන වේදනා සංඥා සංකාර විඥාන කියලා. මෙසේ මේ ඇත පුහුණු වීමට ආමේදී තේරුම් ගන්නට වෙනවා නිරන්තරයෙන් අපි බාහිර වශයෙන් මොන මොන දේවල් කළත් කීවා මොහොතින් මොහොත ඇති නැති යන ස්කන්ධ පරම්පරාවක පැවැත්මයි සිදුවෙන්නේ. ඒ පංචස්කන්ධයගේ ඉපදීම මැරීම දැනගන්නේ නැතිව පංචස්කන්ධයගේ ඉපදීම මැරීමට මුහුණ දෙන්නේ නැතිව මේ අතා පුහුණු කරන්න බැහැ. දැන් මෙහෙම දෙයක් සිදුවෙන බව දැනගත්තම දැනට ඔබට සිදුවී තිබෙන වරද තේරුම් ගන්න වෙනවා. ඒ වරදට තමයි කියන්නේ හේතං මම හේතෝ හමස්මින් යසෝ මේ අප්පා කියලා. ඒ වරදට තමයි කියන්නේ එය මම, ඒ මගේ, ඒ මගේ ආත්මය. මොකද්ද දැන් හේතං මම වෙන්නේ? කෙනෙක් ද්වේෂසහගත වචනයක් ප්‍රකාශ කරපුවම ඒ නිසා අපේ සිතේ ද්වේෂය ආවා. දැන් හේතං මම ද්වේෂේ මමයි. හේතෝ හමස්මින් ද්වේෂේ මගේ. හේසෝ මේ අප්පා දේශයයි මගේ ආත්මය. බයක් ඉපදුනා නම් බයයි මම, බයයි මගේ, බයයි මගේ ආත්මය. අන්නේ විදිහට හැම ආරම්භණයක් පාසාම පොදුන් කියන පුද්ගලයා ඒ අල්ලා ගැනීම තුළින් ඒ මම කොට මගේ කොට මගේ ආත්මයකට ගන්න ලබනවා. එන්න සමාධි ගැතුම් වලට හේතුව පොදුන් පුද්ගලයන් තුළ මේ සිද්ධිය නිරන්තරයෙන් සිද්ධ වෙන ලබනවා. ඔවුන්ට අර එල්ල වෙන ප්‍රහාර දරාගෙන ඉන්න විහිද වෙන පුළුවන්කමක් නැහැ. ඔවුන් ඒ නිසා කලමුරු ලැබුණා, අවශ්‍යණු ලැබෙනවා, සහ ප්‍රතික්‍රියාවට කලමුරු ලැබෙනවා. ඇතනම් මාසා තිබෙන අමරාගෙන මැරෙන්න හිතනවා කියලා කියනවා. වෙලාවට අර ඔහුගේ ද්වේෂයෙන් සහ කලමුරු ස්වභාවය ප්‍රතික්‍රියාව දක්වන්න ඒ මම ඌ නිසා. දැන් බලන්න මෙන්න මේ ආරම්භනේ මෙසේ ගැනීම තමයි සක්කායි. එම අල්ල ගත්තත් නැතත් ඒ හටගත් දේ නැති වෙනවා. අල්ල ගත්තත් නැතත් හටගත් දේ නැති වෙනවා කියන එක නෙවෙයි අනිත්‍ය කියලා කියන්නේ. තේරුම් ගන්න. එතකොට නිරන්තරයෙන්ම අපි ළඟ මේ විදිහට ස්කන්ධයන් හට ගැනීම සහ නැතිවීම සිදු වෙනවා. ඒ ස්කන්ධයන් බව නොදන්නා අපි මේ හැම දෙයක්ම දෙගොඩ පොඩවල් දෙකකට කැමති අකමැති ලාභාලාභ ආදී වශයෙන් පොඩවල් දෙකකට බෙදා බාරගනිමින් සහ ඇලෙමින් ප්‍රතික්ෂේප කරමින් සහ ගැටෙමින් බාරගනිමින් සහ මුලා වෙමින් ප්‍රතික්ෂේප කරමින් සහ මුලා වෙමින් ජීවිතය පවත්වාගෙන යනවා. ඒකට අපි කියනවා බාරගනිමින් සහ ඇලෙනවා, ඇලෙනාට කියනවා ලෝභ මෝහ කියලා. ප්‍රතික්ෂේප කරමින් ගැටෙනාට කියනවා ද්වේෂ මෝහ. නිරන්තරයෙන්ම සමාජය සමග නොවිදුරු කටයුතු කරන්නේ. මේ කටයුතු කරද්දී සියලු දේවල් ඔබ කැමති ආකාරයෙන් සිදු වෙන්නේ. අර ඉතිරියෙන් සඳහන් වල පරිදි කල්පනා කරලා බලන්න මහමග වාහනයක් යනකොට වාහන මාර්ග නීති තියෙනවා. සියලු දෙනාම නීතිගරුකව දෙන්නේ. එහෙම නැත්නම් නොසිතූ ආකාරයට යම් ආකාරය අනතුරක් නැත්නම් බාධාවක් සිදු වෙන හැටි. ගිනි කූරකල සැඟවුණු ගින්දර හැපෙන්නේ හැටියාව ගිනි පෙට්ටියේ හැප්පෙන විට එළිය දෙන්නාසේ ගැටෙන්න මොහොතක් ආපු ගමන් ඔබ තුළ සඟවා සිටින සිටින මේ මායයා, මේ දේශ මූලය, මේ මම නම් වූ මුලාව නැත්තම් ගැටෙන්න ඔක්කේ එළිය තියෙනවානේ. එවිට ඔබට තුළ ප්‍රතිපත්තානයක් සිහියක් නැහැ, පුහුණුවක් නැහැ. ඔබ මේ මමස්ත්‍රයේ පදනම් කොටගෙන ප්‍රතික්‍රියා දක්වන්නේ මෙන්න පුදුම ලෝකයේ ප්‍රාපලාපය. කොහොමද මේ තුල තියෙන්නේ? මේ තුල තියෙන දේ තමයි කියන්නේ මම මගේ මගේ ආත්මය නැත්නම් නිත්‍ය ස්වභාවය. දැන් මෙතෙන් අපි යොදන්න තව වචනයක් තියෙනවා. මොනවද මේ එතන නිත්‍ය ස්වභාවය කියන සංස්කාර? මොනවද මෙතන තියෙන සංස්කාර? ඇලෙනකොට ගැටෙනකොට දෙකේදීම රූප වේදනා සංඥා සංකාර කියලා තියෙනවා. ඒ සංකාර ස්කන්ධය තුළ පවතිනවා වැරදි විවර කරන්න තුළ අපුණ්‍යාදි සංකාරය. අන්න එතකොට ලෝභ මෝහ දේශ මෝහ මබ්බත් කරපිනවා. සදහන වශයෙන් යහපත් දේවල් කරන්න තුළ සමහර පොදුන් පුද්ගලෙක් නම් දේශ මෝහ නැත්නම් ලෝභ මෝහ තියෙනවා. මොකද මම යන මුලාව තුළ තමයි හැමදෙම පාටේ. ක්‍රීඩා ජීවිතයේදී යම් පුද්ගලයෙකුට මේ වගේ යහපත් දේවල් කරනකොට ඒ පාවම කොට ගැනීම පුණ්‍යාභි සංකාරය වශයෙන්, අයහපත් දේවල් බාර ගැනීම පුණ්‍යාභි සංකාරය වශයෙන්. මේ සීමාව ඉක්මවා ගිය රූපී අරූපී ඥානලාභී, ඒ ඥාන උපදවාගෙන මට දැන් ලොකු නිවනක් ලැබිලා තියෙන්නේ කියලා පැවතිලා ඒ මම කොට ගත්තාම ඒ අනිත්‍යාභි සංකාරය වශයෙන් දීගනිකායි සංගීත සූත්‍ර වල පැහැදිලි කරලා තියෙනවා සංඛාර ගැත්තුමක් කියලා. සංඛාරා පරම දුකයයි වදාරන ලදී මෙන්න මේ සංඛාරය මේ මොහොතේ මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීමයි. ඒකට භාවනාව කියන්නේ නැහැ. ඒකට බොජ්ජංග කියන්නේ නැහැ. ඒකට කියන්නේ භවාංග කියලා. දැන් මෙසේ ළමා කාලයේ පසුකොට ඔබේ අන්තර්දුරක් පැවිදි සිටිනවා නම් ඒ දක්වා සමාජයට මුහුණ දීමේදී වැඩුණා වූ දරුවන් නිසා, ස්වාමියා නිසා, ගාතක නැත්නම් සමාජය නිසා, විරුද්ධවාදීන් නිසා, විවිධ මති මත අන්තර නිසා, ආගම මත මත අන්තර නිසා. මෙසේ ඔබව කැළඹීමකට අත්විඳීමට අවශ්‍ය ලෝභ දේශ මෝහ මූලයක් ඔබ හදාගෙන අවසානයි. මේකට තමයි මිනිස්සුත් පිස්සෙනවා කියන්නේ. දැන් මේ බොදු තත්ත්වයක් මත සිටයි ඔබ සමාජයක මොනද කියන්නේ. දැන් තේරුම් ගන්න කාරණාව. ඔබ මේ තබාගත්ත හේතුවයි මතු පිටට පැමිණෙන්නේ බාහිර කාරණයක් නිසා. බාහිර කෙනුම් පදයක්, බාහිර දේශයක්, බාහිර නින්දාවක් ආදී තත්ත්වයක් නිසා ඔබ තබාගත්ත කොටසයි ඔබ මතු පිටට පැමිණෙන්නේ. ඔබේ විත ඔබේ ස්වභාවික තත්ත්වයක් කොට අසහදායක පටකක් වෙනවා. ඒ අනිත් පුද්ගලයාට සර ප්‍රහාරයක් එල්ල කරන්න වශයෙන් කයින් විවිධ ක්‍රියාමාර්ගයන්ගෙන් යනවරනහම ඒ පාලනය කරගැනීමේ හැකියාව ඔබ හුරු කරලා නැහැ. ඔබ ඒක වහල් වෙනවා. ඔබ මායාරයටත් වෙනවා. එතකොට ඔබ ළඟ ක්‍රියාත්මක වෙන දේ තමයි කියන්නේ නිත්‍ය සුඛාත්ම කියලා. ඒක තමයි කියන්නේ මම මගේ මගේ ආත්මය. ඒ සංමම ඒ දෝහම මේ සොමේ අත්තා. ආත්මය යනකොට ජීවිතය නොව බය හෝ වෛරය හෝ ද්වේෂය හෝ කපටිකම හෝ ආදී වශයෙන් ඒ මොහොතක තිබෙන හැඟීම මත යම් කෙනෙක් ක්‍රියාවටම ක්‍රියාත්මක වේවිද. එතකොට ඒ දෙන්න පේනවා. හිත දෙන්න පවසන ලබනවා. ඒත් නිත්‍ය සුඛාත්ම කියලා. මම මගේ මගේ ආත්මය. දැන් මේ තත්ත්වය තේරුම් නොගත් සමාජයේ කිසි විටකත් බාහිරයෙන් ශික්ෂාපද වලින් සංරූප පමණින් උගතික් වූ පමණින් මුණක්නම් මා මිසේ පිළිගත යුත්ත පුද්ගලෙක් ඇති වූ පමණින් අපට සංරුවීමේ හැකියාව නැහැ. ඔවුන් හැමෝම පුහුදුන් නැහැ නම් ඔවුන් සබවද සංගවාගත්තා උද්දේශ මූලයක් පවතිනවා. ඔවුන් මූලයක් එමක් දැමූ විට සැඟවී සිටි සතා උඩ තියෙන ආසේ ජලයෙන් ජලයට පැමිණෙන ආසේ දන්නවනේ ඔබ තමයි එමක් කියන වචනේ එමක් එමක් පුදල හැඟවුණු කපි කල්ලා ගන්න. හොඳයි සතෙක් නැත්නම් කොහොමද එමක් දාලා ඉන්නේ විදියට. අන්නේ වගේ අපිව කලවන එම තමයි බාහිර ලෝකෙ සිදුවෙන දේ. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ ආදී කාරණා නිසා. ඒ සිදුවීම කිසිවිටකත් නවත්වන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒක සියක් මතයි. ඒ සිදුවීම නවත්වන්නට මොනේ දෙන්නේ? එම කම එක පිළිබඳ කල්පනා කරලා බලන්න. ඌ එමක් බව දන්නවා නම් ඒක කනවා. එම කියන එකේ තේරුම ඒ කියන්නේ ආහාරයක් තියෙනවා නමුත් ඇතුළත තියෙනවා කොක්ක. ඌගේ ආහාරය දන්නක විසු නේද ඌ කොක්කට කටලී දීන සාධන. අන්නේ වගේ මේ බාර ගැනීම තුළ සසර දුකටපත් කරන නැවත උපත හේතු අවකාශ කරන කොක්ක සංග වී පවතින නැවත නැවත ගන්නට ගන්නට විදහස් සංඛ්‍යාත මේ හේතු අවකාශ වෙනවා. අවකාශ වුණ අදාළ හේතු මතුවෙන එක නැවත උපදින එක නවත් ගන්න බැහැ. මෙන්න මේකට තමයි පුනර්භවය කියලා කියන්නේ. ස්කන්ධයන්ගේ පුනර්භවය, අරමුණු වල පුනර්භවය, සිතිවිලි වල පුනර්භවය, ලැබූ දේවල් නැවත හට ගැනීම. ලැබූ නිසා තමයි නැවත හටගන්නේ. නැවත හට ගන්නකොට තමයි ගැටෙන්නේ බාහිර සමාජයේ සිදුවන සිද්ධිය සමග මම ගැටෙනවා. හේතුව මම ඉන්න මතයක් තිබෙනවා, මේ මතයට නොගැලපෙන ආකාරයේ සමාජයක් සිදු වෙනවා. අන්න ඒ සිදුවීම සහ මතය අතර පරතරයක්. මේ පරතරේ මාව කලමනු ලබන අපේක්ෂේප කරන ලබන මා නිසා මට ඕන විදිහට සමාජය සකස් කරන්නට ඉදිරි තනවන්නට අණ දෙන්නට ප්‍රහාරෙල්ල කරලා ඒ අය මර්ධනය කරන්නට කටයුතු කරන ලබන මේක තමයි පුදුම ක්‍රියාකලාපය. පිටික්කිස්සම් අතිවා සම් පිටික්කිස්සම් මේ අතිවාක්‍ය හඳුන් පද ඉලස්සමි අන්න බුදුරජාණන් වහන්සේ තුළ බොහොම සත්‍යය හිටියා. උන්වහන්සේ ලබා ගත්ත බොහොම කුමක්ද? උන්වහන්සේ තේරුම් ගත්ත කරුණක් තමයි. මේ එකම සංඛාරයක්වත් ඇති වුණ ගමන් නැති වෙනවා අපි නැති කරන්න ගන්න තෝරන්නේ. ભેදක ભેදයකට ලක්කොට දෙවීමකට ලක්කොට බාර ගැනීම තුල තමයි මේ අනිත්‍ය වන දේ අනිත්‍ය නෙවෙයි නිත්‍ය කොට ගැනීම සිදු වෙන්නේ. එතකොට මේ බාර ගන්නාට සංස්කාරයන් අනිත්‍ය නෙවෙයි නිත්‍යයි. නිත්‍යයි කියන්නේ තමයි මම කියලා කියන්නේ. සුඛයි. සුඛයි කියන එක තමයි මගේ කියලා කියන්නේ. ආත්මයි. ආත්මයි කියන එක තමයි මගේ ආත්මය කියන්නේ. දැන් බලන්න මේ විදිහට අරමුණක් තාසාම ඒ ආරම්මණය මම කොට මගේ කොට මගේ ආත්මය කොට ගන්නා නේද මේ දුකහුණු ඇත. ඒකොඳු තත්ත්වයකදී ඒ පුද්ගලයා තමන්නට වරදක් ඇති බව දෝෂයක් ඇති බව පිළිගන්නේ නැහැ. හැම විටම බාහිර සමාජයේ සිදුවීමට ගොස් පවරමින් තමන් නිදහසට කරුණු ඉදිරිපත් කරනු ලබනවා. බුදුරජාණන් වහන්සේ වදාරනු ලබනවා. ඔබට මේ සමාජයේ සිදුවෙන මේ සර ප්‍රහාරයන් හමුවේ කම්පණයටපත් නොවී සිටින්නම් ඔබ අනන්ත සංසාරයේ සිට මේ ජීවිතය අද දක්වා තේරුම් නොගෙන ගත්තා වූ මේ නිත්‍ය සුඛාත්ම නම් වූ මාර්ගයෙන් අසමිදෙන්න සිදු වෙනවා. අල්ලා ගත්තොත් සිදු වෙන දේ නිත්‍ය සුඛාත්ම කිසිවෙක් තමා කාලය සිට මේ එකම ආරම්භණයක්වත් නිත්‍ය සුඛාත්ම කියලා වචනෙන් කියලා ගත්තේ නැහැ. මම වගේ මගේ ආත්මය කියලා වචනෙන් කියලා ගත්තේ නැහැ. අල්ලා ගන්නවා නම් සිදු වෙන දේයි. අන්න සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤායතස්. මේ සංස්කාරයන් අල්ලා ගන්නැත්නම් සිත තුළ යළි උපතක හේතු ඉතුරු නොවි නැති යනවා. යම් විටක නුවණින් දකීද යදා පඤ්ඤාය පස්පති. එහෙමනම් මොකද වෙන්නේ? නුවණින් දකින්න පුළුවන් නම් මේ කියන නුවණින් දකින සිද්ධිය තුළ අන්න ඔබට බාහිර හේතු හමු නොවිත ඔබේ සිත් තුළ සංගවා තිබෙනා වූ ලෝභ දේශ මොහ මූලයන් ඉන්න වෙනවා. ඔබ සරණකට සම්සම් වෙනවා. අන්න ඔබට දැන් මතක් වෙනවා. බාහිර හේතුව නොවේ, බාහිර තත්ති නෙවේ මේ වැරදි කාර්යය තමන් ළඟ සංගවා ගත්තා වූ සිදුලාව. ජාතිය, කුලය, ආගම, උසස්කම, රූප ලක්ෂණය, දුර්වලකම ආදී විවිධ කාරණා නිසා තමන් විසින් අල්ලාගෙන සංගවාගත් අහංකාරයක් ඔබලම සිටිනවා. අහංකාරය යනු දුර්වලකම හෝ දක්ෂකම හෝ උගත්කම හෝ ද්වේෂය හෝ ඕනෑම දෙයක් මම කොට ගැනීම. අහංකාර නම් රෝගෙන් පිස්සු තාමත් වෙනවා අපේ මිනිස්. උනත් සමාධියන බුදුජානන් වහන්සේ අදාළ ධර්මයේ තේරුම් අරගෙන මෙය ඡය කරගන්නට දරා ගන්නට මාර්ගය ගන්නට තාක්කල් ඇත්තට මේ පිස්සුවක් තමයි. අන්න දැන් බුදුජානන් වහන්සේ සුලත් සිද්ධාර්ථ කුමාරයා වශයෙන් දැනුණා වූ අපට කරන්නේවත් මෙම මේ ආකාරයේ ලෝභ මුලාවක් දේශ මුලාවක් තියෙනවා. උන්වහන්සේ නැති කර ගැනීමට භාවිතා කළේ කුමක්ද? ඒ අරමුණ වර්තමාන මොහොතේ ඇසෙන්ද, කනෙන්ද, නාසෙන්ද, දියෙන්ද, කයෙන්ද, ළඟදීද, බස් නැවතුම් පොළේදීද, කාර්යාලයේදීද, තවත් ඒ කුඹුරේදීද, බාහිර කාරණයක් සමග මේ සිද්ධියට ගැටෙන විට තමන් තුළ තිබෙනා වූ මේ නොමනාප සවක ස්වභාවය, නොඇලෙන ස්වභාවය, ඇලෙන ස්වභාවය ආදී දේ මතුවෙනවා. ඇඳු සැඟවී සිටින පැලයට සැඟවී සිටින මාළුවා කැමට මතු වෙන්නා සේවට තේරෙනවා නම් බාහිර හේතුව උසව්වක් අපට අප සංගවා තිබෙන මුලාව මතු පිටත ගැනීම සඳහා. දැන් මතු පිටත ගන්නකොට පැරණි පුරුද්දට එතන මම තමයි. දැන් ඒක එහෙම මම ක්‍රියාත්මක වෙනවා නම් අපේකට සවසන් නිමිතේ පිටිපිටක කුස්සරේ කියලා. එනම් නැවත බාර ආරම් තිබ්බ ඒහා සමාන තවත් කතාවක් තවමින් අර ශක්තිය දෙමුණ කර ගන්නව නැත්නම් ප්‍රබල කරනවා. පිනාවක් සිදු වෙන්නේ නැහැ. සෙල්ලිමක් සිදු වෙන්නේ නැහැ. රැස්වීමක් සිදු වෙන්නේ නැහැ. මේ අස්වීමක් සිදු වෙන්නේ නැහැ රැස්වීම වෙනවා. දැන් කොහොමද ඒකේ නම් සේකලක පැහැදිලි. අන්න නිත්‍ය සුඛ ආත්ම තුර නැහැ සති කියලා දෙයක්. අකුසල චෛසිකවලට එකතු කරලා නැහැ සති කියලා දෙයක්. සද්දා සති කියන සත්‍යයිසිකේ තියෙන කුසල නම් වූ මේ යහපත් චෛසිකත්. ඔබට එක්වතාවක් දසවතාවක් නෝ සිල්දහස් වතාවක් චලිත් තුඹ තුළ සැඟවී පවතින්නා වූ ලෝභ මෝහ සද්වේශ මෝල වර්ත මෝහ වර්තමානී මතු වන විට එතන නොවේද භාවනාවට එතන ඔබේ අල්ලාගෙන ප්‍රතික්‍රියා දක්වන්නට යදවා යනවා නම් ඔබලඟ එතන සති සම්බන්ධයක් නැහැ. ඔබලඟ එතන පංචස්කන්ධයාවේ ඉදින් මරින් භාවිතාවක් නැහැ. ඔබ පුදුම් බවට පත් වෙලා මම ක්‍රියාත්මක කරන ලබනවා, මගේ බව ක්‍රියාත්මක කරන ලබනවා, මගේ ආත්මය ක්‍රියාත්මක කරන ලබනවා. ඔබ ජය ගන්නට යනවා අනිත් පුද්ගලයා පරාජයකට සාරිනාසකට. මොකද ඔබේ ඇතාකාව පුහුණු නැහැ. අන්නම් ඉතා අපහසුයි. බුදුන් වහන්සේ පටබසා දුතිය උපාදා පරිත්තස්ස සූත්‍රවල දේශනා කරවදාන්නේ මහණනි අල්ලා ගැනීමෙන් කැවුලක් අල්ලා නොගැනීමෙන් කැවුලක් දේශනා කරනවා. පාලියෙන් කියනවා කියන පවසනවා නම් උපාදා පරිත්තස්ස නංච වූ වික්‍රේ දේශිස්සාමි අනුපාදා පරිත්තස්ස මේ වර්තමාන මොහොතේ හම්බෙන ආසන්නයි. අල්ලා ගැනීම ඇහෙන්න අරින්න මට කොතනද කිය අපේ ඇහෙන්නේ. හරි හරි දැන් හරි හරි හරි ආවෝ ගන්න පෙකෙන් මොකද ඔබේ යථාතාව පුහුණු කරන්න පටන් ගන්නෙ පුහුණුක බාධනය වෙලා නැහැ. ත්‍රිවිධ බුදු පියාණන් වහන්සේ අංගුත්තර නිකායේ පඨම සහ ဒုတိය උපදා පරිත්තස සූත්‍රවල පැහැදිලි කරවන අවධාරණය ඉතාමත් මනමින් තුන්වේ එන ආරම්භනේ උපදා පරිත්තස නංචෝ වික්‍රේ දේසිස්සාන් අනුපදා පරිත්තස නංච අල්ලා ගැනීමෙන් තැවුලක් අල්ලා නොගැනීමෙන් තැවුලක් දේශනා කරන්නේ. අනුව අල්ලා ගැනීම කියන්නේ අර බාර ගැනීම. ඔබට පුදුමයි. දැන් අල්ලගත්තාම අපි නොදැනම පස්සපච්ච ආවේදනා වේදනා පච්ච සංහා සංහා පච්ච උපාදාන ආයේ හටගන්න හේතුව උපාදාන පච්චය බව හිතුවේ භවනාම් කරම බව උත්පත්ති බව ඒ අල්ලා ගැනීම තුළ තමයි නැවත හට ගැනීමට හේතුව අවකාශ වීමේ රහස් කැඟවී පවතින්නේ. දැන් බුදු සමයෙන් උගන්වනු ලබන්නේ පුනර්භවයේ පවත්තාගෙන යන්නට පුනර්භවය නැති කරන්නටද? පුන කියන්නේ නැවත භවය කියන්නේ නෙමෙයි. එනම් මේ අරමුණින් අරමුණට අපි පරණ කාරණා ගන්නවා නම් සිදුවන්නේ පුනර්භවය. ජීවිත අවසාන සත්‍යයමයි සිදුවෙන්නේ. නමුත් පුනර්භවයට හේතුව අපට නැති වුණත් තියෙනවා. මේක ගන්න පුළුවන් නම් නැවත හට ගැනීමට හේතු ඉතුරු කරන්නට ඉවර කරන්න පුළුවන් නම් හටගන්නේ නැවත නොවේ ප්‍රසාදයන්ත භෝතකෝපයන් ගැටෙන විට අලුතින් හටගන්නේ අලුතින් හටගන්න ඒ හටගත්තදී එතරම් නැති වෙනවා නමුත් ඒ බොදු තත්ත්වයකට එන්නට අපි පුහුණු කරන්න සිද්ධ වෙනවා ඒ පුහුණුව කළ යුත්තේ වර්තමානයේ නොවේද ඒ පුහුණුව සඳහා භාවිතා කළ යුත්තේ ඇසට කනට නාසයට දිවට කයට ගැටෙන අරමුණු හමු වෙන අවස්ථාව නොවේද අන්න දැන් කරුමකට අපි ආවා මේ පිළිබඳ අවබෝධයක් නැති මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේ සැබෑ තත්ත්වය අල්ලාගත් නැත්නම් සිදු වෙන දේයි අනිත් දුක්ඛානාත්මේ කියන මේ අවබෝධය ලබාගත් නැති අය අනිත් දුක්ඛානාත්මම මේ මන්ත්‍රයේ භාවිතා නොකර මන්ත්‍රය කියන්නේ එක මතරන් තෝන කියන එක නෙමෙයි මේ සීලය කරන්ට භාවිතා කරන්න තෝන සමෝපාය තෝන් සිතට අරමුණු එන්න නොදී බලින් යටපත් කරගෙන වෙනත් මඟකට ගියා තෝන්ට මේ රූප ශබ්ද ගන්ධ රස අරමුණු වලට වඩා රසවත් දේවල් දිවස දිවකන ආදී වශයෙන් රූපී අරූපී ඥාන වශයෙන් හමු වුණා. එවිට ඔවුන් ඒවාට ඇලුණා. මොකද ඔවුන්ට අනිත් දුක්ඛනාත්මයවට හිලා තිබුණේ නැහැ. එවිට ඒවා වුන් බවට පත් වුණාම බවට පත් වුණා. මේ නිසා තේරුම් ගන්න. අකුසලයේ කරන්නාට මම වන්නේ අකුසලයයි. පින කරන්න පින අල්ලගත්තොත් මම වන්නේ පිනයි ඥාන ලාභය ඥානය අල්ලගත්තොත් ඥානයයි මම වන්නේ මේ කාරණාව මැනවින් තේරුම් ගන්න අපට මේ ඥාන කතාවක් දැන්නේ අපි වර්තමාන මොහොතේ ඔබ මවක් නම් සමියා සමග දරුවන් සමග සමාජ සමග කටයුතු කරන්න ඔබ ගුරුවරයෙක් නම් ඔබේ ශිෂ්‍යයෙකු සමග කටයුතු කරන්න. ඔබ ආයතන පාලකයෙක් නම් ප්‍රියක පිරිස සමග කටයුතු කරන්න. මේ ස්ථානයේ නොවේද ඔබට ඇලෙන්න සාගතෙන්ට තියෙන කාරණා තියෙන්නේ. මේ ස්ථානේ නෙමෙයිද ඔබේ ජීවිතය දිවියන්නේ. මේ ස්ථානේ නොවේද ඔබ සතිපට්ඨානේ භාවිතා කළ යුතුවන්නේ. කුමක් මේ සඳහා ඔබට පිළිගෙන අවබෝධය මේ අරමුණු අල්ලගත්තත් නැති වෙනව නැතත් නැති වෙනව අල්ලගෙන නැති වුණොත් ඒ නිසා දුක් දෝමන හට ගන්නවා නිරන්තරයෙන් අල්ලගන්න නැතුව නැති වුණොත් දුක් දෝමන හට ගන්නේ නැහැ දෙත් පිළිවෙල බුදුරජාණන් වහන්සේ මේ පත්තේ ක්‍රමයෙන් භාවිත කළා. ලෝභය හට ගන්නා විට ලෝභය මම කොට ගැනීම. ද්වේෂය හට ගන්නා විට ද්වේෂය මම කොට ගැනීම. තුල තමයි මේ සතර බව ගමන සිදුවෙන්නේ කියන එක තේරුම් අරගෙන ඒ සඳහා භාවිතා කළ යුතු මන්ත්‍රය නිත්‍ය සුඛාත්ම නොව අනිත් දුක්ඛානාත්ම බව නොරින් දැක එසේ භාවිතා කළා දෙන්නම් බය වෙන්න එපා විවර නැහැ මේක. මොනසුන් ගඩියයි මොකද ඌරේ කරන්නේ නැහැ. ඌරේ කිව්වා කියන්නේ තව විනාඩි 5කින් ඉත කියන්නේ නැත්තම්. මේක කපලා අදාළ නැහැ. උන්වහන්සේ ඒ ක්‍රමයේ භාවිතා කරලා උන්වහන්සේ සිතට එනා වූ අර මාමයෙන් යන මුලාව, ලෝභ, මෝහ, ද්වේෂ, මෝහ කියන මුලාව අල්ලා නොගැනීම තුළින් නැති වෙන්න බැරිලා. ඒ අල්ලා නොගැනීම තුළින් නැති වීම තුළ උන්වහන්සේ සිත තුළට තණ්හා අන්තේ වශයෙන් හේතු ඉතුරු නොවෙමින් නිමා වුණා. එන්නේ තණ්හාන්සි වශයෙන් හේතු ඉතුරු නොවෙමින් නිමා වීමට තමයි පින්නතුනේ අනිත්‍ය කියලා කියන්නේ, නොනින් දකින අනිත්‍ය කියලා කියන්නේ. ඉතින් දකිනවා නම් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ආය තුනක් නැහැ, වෙනම බලන්න දෙයක් නැහැ. ඉතින් නොදකිනවා නම් නිට්ටයි සුඛයි ආත්මයි. නිට්ටයි සුඛයි ආත්මයි කොට ගැනීමට භාවනාව කියන්නේ නැහැ. අන්න ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය හේවෙන්තු. හේවෙන්නේ අල්ලා නොගැනීම. අන්න කල්යාණ මිත්‍ර සේවනයක් තුළින් පුද්ගලයා තුළ ඉපදී නැසවන රූපේ දනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේ බව ඉගෙනගෙන වර්තමානයේ ඔබ ජීවත් වෙන ඕනෑම ස්ථානයක හටගන්නේ මේ ස්කන්ධ පංචකයේ බව තේරුම් අරගෙන ඔබට පැවරී පවතින යහපත් කාරණා කටයුතු වලට කිසිදු ආකාරයකින් බාධකයක් පවත් කරගන්නේ නැතිව බාහිර වශයෙන් එන්නා වූ සර ප්‍රහාර දුස්සීලෝයි බෞද්ධයනෝ බහුතර සමාජයෙන් ඉන්නා වූ මේ කාරණාවලදී ඔන්නඹට ආශිර්වාදයක් කරන අනේද ඔබ තුළ සැඟවී තිබෙනා වූ කාරණු මතුවීමට හේතුවක් වෙලා දීන. ඔබට තියෙන්නේ ඔබ දකින්න. දකින්නේ කොහොමද? මම කොට මගේ කොට මගේ ආත්මය කොට දකින්න නෙවෙයි කියන්නේ. ඒ අල්ලා ගන්න විදිහ. අල්ලා ගන්න නැත්නම් ඉතින් දකින්න සතිය නැමැති ආලෝකයේදී මේ ස්කන්ධ පංචකය ඇති නැති වෙනවා. ඇති නැති නොවන දේට කියන උපාදානස්කන්ධයක් කියනවා. උපාදානස්කන්ධ දුක්ඛ. ඒකට උපාදාන කරගත්තොත් ස්කන්ධ පහ නැති වෙනකොට අනුසය හේතු ඉතුරු වෙනවා නැවත හට ගන්න. යමකට උපාදාන 100ක් නැත්නම් දුක් 100ක් ඇත. පිටකා සූත්‍රය වදාරනවා. 100 200 1000 ලක්ෂ කරගන්න ක්‍රමයේ අපි මහන්සියෙන් හිටවනවා. 100 අඩු කරගන්න. මෙන්න ප්‍රතික්‍රියා නොදක් කුරප්පන්නට නොයා මමකට බාර නොගෙන හදවතෙහි මේ සිද්ධිය ඇති වී නැති වෙන්න ආරිනවා නම් ඔබේ සේවන්නේ ලෝභයයි, ඔබේ සේවන්නේ ද්වේෂයයි, ඔබේ සේවන්නේ මෝහයයි. තවත් විදිහකින් කියනවා නම් ලෝභ මෝහ සහ ද්වේෂ මෝහ. ලෝකලීම සහ මම දෙකීම සහ මම දෙකම නිත්‍ය. මෙන්න අප පැහැදිලි කරන භාවනාව ස්කන්ධ පංචකයදී ඉදීම හරිම තේරුම් ගත්ත පුද්ගලයෙකුට නිරන්තරයෙන්ම ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය මෙව එන්න ඕනේ ආවම දැකලා ආපහු සැඟවෙන්නේ නැතුව නිමා වෙන්න. කිසි සැඟවෙන්නේ නැතුව නිමා වෙන ක්‍රියා මාර්ගය යමුලා පුහුණු වෙන්න වෙනවා. අන්න එතන පුහුණු වෙනවා. පුනරාරම්භ කළා බවක් මේ පුහුණු ආරම්භ කරනකොට අපි දෙන්න තියෙන සෝවාන් ටිකක් දුර යනකොට කියනවා දරා ගන්න පුළුවන් නේ ඔකට සපෝට් ගන්න ආදි කියලා. සම්පූර්ණයෙන් දරා ගන්න පුළුවන් නම් කරන ආදාමි කියලා. ඉන්හිහාට තවත් මේ සමාජයේ මේ පිළිබඳව මම කතා කරන්නේ. අන්න බුදුරජාණන් වහන්සේගේ උපාදාන ස්කන්ධ සියල්ල පංචස්කන්ධ බවට පත් වුණා. උන්වහන්සේට පිළිබඳා පාරමා කටයුතු වලදී ඔය කියන අරමුණ හම්බවුණා. දානි වැළඳුවා, කතා බහ කරා, සමහර විවේචන එල්ල කළා, තරවැරත්තලා පිළිගත්තා. නමුත් උන්වහන්සේ තුල හටගන්න ස්කන්ධ පංචකයේහි මම කොට මගේ කොට මගේ කොට අල්ලා ගන්නා මුලාව නැති වූ බැවින් බාර ගන්නා සිටියේ නැහැ. බාර ගන්නා නැති නිසා බාර ගන්නා නැති නිසා තමයි අන්නර සර ප්‍රහාරයන් වදින්නේ. බාර ගැනීමමයි මම බාර ගන්න කෙනෙක් නැත්නම් ඇති උණු දෙයක් නැති වෙනවා. සබ්දී ඇති. තල්ලත්තට පිළිගිය වැටුණා නැති වුණා. සබ්දී සිත්ම දෙයක් නැහැ. අන්නේසේ. පුදී වර්තමානිය තුල. අපකරුණාසේ දියසය කියනා වූ මේ ඉන්ද්‍රියන් වලින් අරමුණ ගැනීම. මේ අරමුණ සමග නොයේද මේ අනිත්‍යතාවයේ සිදුවා. ඒ නිරන්තරයෙන් භාවිතා කළ යුතු දෙයක්. භාවිතා කරන්න කරන්න ඔබට සුදුසුදු දේවල් නිසා මේ පැනෙන ගැටෙන ස්වභාවය අඩුවේවි. තවදුරටත් ලොකු ලොකු දේවල් සැරවී තියෙවි. සීල සූත්‍රය සඳහන් කරන ලබනවා මැනුයි. වෙනත් දවසක පැහැදිලි කරන්න කල්පනා කරන්නම්. සෝවාන් පුද්ගලයා මොකද කරන්නේ? සීල සංස්කාරමනේ දුක්ඛනාත් පසින් එමුදෙත් තම සෝවාන් වෙනවා. දැන් මොකද කරන්නේ? නැවත බලන්න. එතකොට සෝවාන් වෙනවා කියන්නේ අසබුද්දාගාම වෙනවා කියන්නේ නැහැ. සෝවාන අසබුද්දාගාම වෙනවා. දැන් මොකද කරන්නේ? තවත් ඉතුරු දේවල් එනකොට ඒක බලන්න. එතකොට අනාගාමී වෙනවා කියන්නේ නැහැ. සෝවාන අනාගාමී වෙනවා. තව දැන් මොකද කරන්නේ? තවදුරටත් පරිදුක්ඛ අනාත්මයි. එතකොට රහත් වෙනවා කියන්නේ නැහැ. රහත් වෙනවා. දැන් මොකද කරන්නේ? දැන් බලන්න දෙයක් නැහැ. නිවනින් ගැලෙනවා හැම එකක්ම ආසාම ඒ මොහොතේ සුවේ සඳහා අන්න මේ තත්ත්වයට බුදුරජාණන් වහන්සේ පත් වුණා. දැන් ගැලෙනවා බලන්න දෙයක් නැහැ. දැන් උන්වහන්සේ පුහුණු කළා තා. දැන් උන්වහන්සේට ඇසින් කරෙන්න අපින් හම් වෙන හැම කාර්යයක් විකාම ස්කන්ධ හට ගන්නවා ජීවත් වීමට. පැලෙන්න ගැටෙන්න කෙනෙක් නැහැ. පුහුණු කළ බැවි. ලෝභ දෙස් මොහ මොලයන් සේලා ලෝභකේ නිබ්බාණං දෙසක්කේ නිබ්බාණං මොහක්කේ නිබ්බාණං නම් බුදුන් වහන්සේ වදාරමු ලැබුවා. අපි එනම් සේකරගෙන යන මාර්ගයේ යන්ත උනේ තමයි දුකුනි. සම්පූර්ණ උනන් පසු තමයි අපට පුහුණු ඇති විදියට. මේ කිරස් සතුරා සමුගරම සටනේදී ඒ සතුරාගෙන් ජය ගන්නට ඒ සතුරාගෙන් ගැලවෙන්නට මේ පුහුණුව ලබත් කරෙනවා. කුමක්ද පුහුණුව? සසර ගමනේදී සංස්කාරයන් නිත්සුකාත්ම කරගත්තා වූ මුලාව ඇතහැර දමා සිහියෙන් අනිත් දුක්ඛනාත්ම වශයෙන් බලන්නට පටන් ගන්න වෙනවා. නිරන්තරයෙන්ම නින්ද හැරුණට සිංහිරිය අවුරේදීම සතිය වැඩෙන තරමට ඔබේ සිත තුළ හටගන්න දේවල් ඔබේ සිත තුළ හටගන්න දේවල් හටගන්නකොට ලෝභ මොහ දේශම වුණාට නැති වෙනකොට අකුසල වශයෙන් නැවි නැති වෙන්නේ කුසල වශයෙන්. කුසල බවටපත් වෙනවා. හේතු විතර නොවේ. බලන්න. බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ අයං නාගෝ සංගාමී චාසතු පටිතං කරං කියන ගාථාව තුළ උන්වහන්සේගේ සමාජයේ දැකලා සමාජයේ කෙරෙහි ගැටෙන්නට නොවලී ඉන්නා වූ ආකාරය ගලපා තියෙනවා. මේ ධර්මතාවය අපට අදාළ වෙන්නේ අතීතයේද? මේ ධර්මතාවය අපට අදාළ වෙන්නේ මරණයෙන් මතුද? මේ ධර්මතාවය අපට අවශ්‍ය වෙන්නේ අනාගත බුදුවරයෙකුගේද? දිව්‍ය ලෝකයේද? නැහැ. දොරවල් පහක් තියෙන ඔබ වර්තමාන සමාජයේ ජීවත් වෙනකොට අර තියෙන රටන අර සාර ප්‍රහාරයන් බහුජන වූ දුස්සීලය ඔබව කලබ්බවන්නා වූ ඔබේ ඇස නිසා, ඔබේ කන නිසා, ඔබේ නාසය නිසා, ඔබේ දිව නිසා, ඔබේ කය නිසා, ඔබ කලම්බවන්නා වූ ආරම්මණයන් මුණ ගැසෙන ලබනවා. ඔබ තුළ සැඟවී සිටින්නා වූ ලෝභ මෝහ ද්වේෂ මෝහ නැමති තමස්සේ මුලාව විසින් මේක ප්‍රතිචාර දක්වන්න යනවා. ඔබට සැනසීමක් මමත්වයේ නියාම භාවනාවයි. අල්ලා නොගැනීම තුළ ස්කන්ධ පංචකයක් බවට පත්වීම තුළින් නියන්නේ උපාදානයයි නැත්තම් මමත්වයයි. එතකොට ඒ බාහිර ස්වභාවය සිදුවීම් බාර ගැනීමට මම නම් කෙනා නැති එක එතකොට අවේදීත්වය කියලා කියනවා. ස්කන්ධ හට ගන්නවා. විදින්නා නම් මුලාව නැති තාවේ සිටුවේ කියලා කියනවා. මේ මෙයා ස්පීරුම් අරගෙන නිරන්තරයෙන් ඔබ භාවිතා කරන්නේ නම් ඔබ ළඟ මේ සමාජයට මුහුණ දෙන්නට පුළුවන් පුහුණු කළ පුහුණු වෙන ඇතෙක් හට ගන්නවා. පුහුණුව සම්පූර්ණ කරන්න ගත වෙන කාලය අපිට කියන්න පුළුවන් කමක් තියෙන පුහුණුව ආරම්භ කරන්න එතකොට ඔබට දැනෙන පුහුණුව තුළින් ශක්තියක් ලැබෙන බව පුහුණුව කෙලවර පරාගෙන යම් මේකට තමයි කියන්නේ ධර්මයේ දකීද බුදුන් දකී කියලා. මේකට තමයි කියන්නේ ඇත්තටම භාවනාව කියලා. එහෙමනම් මෙන්න මේ ත්‍රිවිධ බුදු පියාණන් වහන්සේ වදාරා තිබෙනා වූ මේ ගාථා ධර්මයේ තුළ පවතින ධර්මතාවය තේරුම් අරගෙන මේ සංස්කාරයන්ගේ නිත්‍ය පාස්ම බව තියෙන ඔබේ සිතේ බව තේරුම් අරගෙන පුදුන් බව යන ඒ බව තේරුම් අරගෙන මේ මුලාව නිසයි ඔබ ලෝකයේ සමුල් ගැටෙන්නේ කියලා තේරුම් අරගෙන ලෝකයට දුෂ්පවරා වුන් විනාශ කරන්න නොයා බැනී නිසේ තිබුණාවේ බැනුව බාර ගන්නා සතිපට්ඨානය සිහියේ බලෙන් විනාශ කර ගැනීම තුළ ඔබට නිවන සැනසෙන ජීවිතයක් ලබා ගන්න පුළුවන් වෙනවා. කෙසේ කර ගැනීමට මෙම ධර්මානුශාසනාවද උදව් වේවා උපකාර වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමි. මෙතකින් ධර්මානුශාසනාව අවසන් කර ලබනවා. එම ධර්ම දේශනාව පවත්වනු ලැබුණේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.